මේ ප්‍රශ්නය විසඳීමේදී පැහැදිලිවම රට තුළ මානවකම් ඉතාමත් හොඳින් ආරක්ෂා කරන්න ඕන ආණ්ඩුවට වග වෙන්න ඕන කියන කාරණයත්, ඒ වගේම මානවකම් කඩවීම පිළිබඳව තියෙන කරුණු විමර්ශනය කරලා ඒ පිළිබඳව වැරදිකරුවන්ට නීතිය මගින් කටයුතු කිරීමත්, ඒ වගේම ඉන්දිතයන්ට සාධාරණ කිරීමත් කළ යුතු තියෙනවා. අපි ස්වෛරී ස්වාධීන රාජ්‍යයක්, ඒ නිසා අපේ රටේ නීතියට අනුව අපේ රටේ නීති පද්ධති හරහා ඒක කළ යුතු තියෙනවා. කුමන හේතුවක් නිසාවත් විදේශ බලවේග තාක්ෂණික සහය ලබා දීමේ අර්ථයෙන් හෝ සම්බන්ධ කරගත යුතු නැහැ. ඔවුන් සම්බන්ධ කරගත්තොත් ඔවුන්ගේ පැමිණීම පසු මේ ප්‍රශ්න අවුල් වීමට ඉඩ කර තියෙන වැඩි නිසා විදේශ බලවේග විදේශ ආයතන සම්බන්ධ කරගන්නේ නැතුව රටේ ප්‍රශ්නයක් කොට සලකලා මේක රටේ ප්‍රශ්නයක් බවට පත් කළ යුතු තියෙනවා කියන කාරණයත්, ඒ වගේම ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීමට වහම පියවර ගත යුතු කාරණයත් අපේ පැත්තෙන් අපි ඉදිරිපත් කළා.